మధ్యమ నికాయు 2.4.8 బాహితిక సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా సావత్యం విహరతి జేతవని అనాథ పిండికస్స ఆరామే అథ ఆయస్మా ఆనంద పుంబన్ సమయం నివాసిత్వా పంత చీవరం ఆదాయ సావత్తిం పిండాయ పావిసి సావత్తియం పిండాయ చరిత్వా పంచాభత్తం పిండపాత పటికంతు ఏన పుంబారామో మిగార మాతు పాసాదు తేనుపసంకమి దివా విహారాయ తేన కోపన సమయేన రాజా పసేనది కోసలు ఏక పుండరీకం నాగం అభిరుహిత్వా సావత్థియానీయాసి దివా దివస్ అందసాఖోరాజా పసేనది కోసలు ఆయస్మంతం ఆనందం దూరతోవ ఆగచ్చంతం దిస్వాన సిరివండం మహామంతం ఆమంతేసి ఆయస్మానుఖోయేసో సంసిరివండ్ ఆనందోతి ఏవం మహారాజ్ ఆయస్మాయేసో ఆనందోతి అథ కో రాజా పసేనది కోసలో అన్యతరం పురిసం ఆమంతేసి ఏహి త్వం అంభో పురిస ఏనాయస్మా ఆనందో తేనుపసంకమ ఉపసంకమిత్వా మమ వచనేన ఆయస్మతో ఆనందస్స పాదే శిరసా వందాహి రాజా భంతే పసేనది కోసలో ఆయస్మతో ఆనందస్స పాదే శిరసా వందతీతి ఏవం చ వదేహి సచేకిర భంతే ఆయస్మతో ఆనందస్స నకించి అంచాయికం కరణీయం ఆగమేతు కిరభంతే ఆయస్మా ఆనందు ముహుంతం అనుకంపం ఉపాదాయాతి ఏవం దేవాతి ఖోసో పురిసో රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිසුත්වා ඊනායස්මා ආනන්දෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨිතඛසපුරිසෝ ආයස්මන්තං ආනන්දං ඊතදෝච රාජා භන්තේ පසේනදි කෝසලෝ ආයස්මතෝ ආනන්දස්ස පාදේ සිරසා වන්දති ඒවංච වදේති සචේකිර භන්තේ ආයස්මතෝ ආනන්දස්ස නකින්චි අත්චායිකං කරණීයං ආගමේතු කිර භන්තේ ආයස්මා ආනන්ද මුහුත්තං අනුකම්පං උපාදායාති අධිවාසේ සිඛ ආයස්මා ආනන්ද තුන්හි භාවේන අත කෝ රාජා පසේන දිකෝසලෝ යාවතිකා නාගස්ස භූමිනාගේන ගන්ත්වා නාගා පච්චෝරහිත්වා පත්තිකෝව ඒනායස්මා ආනන්ද තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨිතඛ රාජා පසේන දිකෝසලෝ ආයස්මන්තං ආනන්දං ඊතදෝච සචේ භන්තේ ආයස්මතෝ ආනන්දස්ස නකින්චි අත්චායිකං කරණීයං සාධු භන්තේ ආයස්මා ආනන්ද ඊන අචිරවතියා නදියා තීරං තේනුපසංකමතු අනුකම්පං උපාදායාති අධිවාසේ සිඛ ආයස්මා ආනන්ද තුන්හි භාවේන අත කෝ ආයස්මා ආනන්ද ඊන අචිරවතියා නදියා තීරං තේනුපසංකමි උපසංකමිත්වා අඤ්ඤතරස්මින් රුක්ඛමූලේ පඤ්ඤත්තේ ආසනේ නිසීදි අත කෝ රාජා පසේන දිකෝසලෝ යාවතිකා නාගස්ස භූමිනාගේන ගන්ත්වා නාගා පච්චෝරහිත්වා පත්තිකෝව ඊනායස්මා ආනන්ද තේනුපසංකමි උපසංකමිත්වායස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතකෝ රාජා පසේනදිකෝසලු ආයස්මන්තං ආනන්දං ඊතදෝච ඉධබන්තේ ආයස්මා ආනන්ද අත්තත්තරේ නිසේදතුති අලං මහරාජ නිසේදත්වන් නිසින්නෝ ආහන්සකේ ආසනේති නිසේදිකෝ රාජා පසේනදිකෝසලෝ පඤ්ඤත්තේ ආසනේ නිසංජකෝ රාජා පසේනදිකෝසලෝ ආයස්මන්තං ආනන්දං ඊතදෝච කින්නුකෝ භන්තේ ආනන්ද සෝ භගවා තථාරූපං කාය සමාචාරං සමාචරේය යවාසකාය සමාචාරෝ ඕපාරම්භ සම්මනේ බ්‍රාහ්මනේහිති නකෝ මහරාජ සෝ භගවා තථාරූපං කාය සමාචාරං සමාචරේය ඉවාසකාය සමාචාරෝ ඕපාරම්භ සම්මනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහීති කිම්පන භන්තේ ආනන්ද සෝ භගවා තථාරූපං වචී සමාචාරං පෙයාල මනෝ සමාචාරං සමාචරේය ඉවාස මනෝ සමාචාරෝ ඕපාරම්භ සම්මනේ බ්‍රාහ්මනේති නකෝ මහරාජ සෝ භගවා තථාරූපං මනෝ සමාචාරං සමාචරේය ඉවාස මනෝ සමාචාරෝ ඕපාරම්භ සම්මනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහීති අච්චරියං භන්තේ අම්භූතං භන්තේ යං හිමයං භන්තේ නාසංඛිම්හා පඤ්ඤේන පරිපූරේතුං තං භන්තේ ආයස්මතානන්දේන පඤ්ඤස්ස වෙය්‍යාකරණේන පරිපූරිතං ඊතේ භන්තේ බාලාභ්‍යත්තා අනනුවිච්ච අපරියෝගාහිත්වා පරේසං වන්නංවා අවන්නංවා භාසන්ති නමයං තං සාරතෝ පච්චාගච්ඡාම ඒචකෝතේ භන්තේ පණ්ඩිතාභ්‍යත්තා මේධාවිනු අනුවිච්ච පරියෝගයෙත්වා පරේසං වන්නංවා අවන්නංවා භාසන්ති තං මයං සාරතෝ පච්චා ගච්ඡාම කතමෝ පන භන්තේ ආනන්ද කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤූහීති යෝඛ මහරාජ කාය සමාචාරෝ අකුසලෝ කතමෝ පන භන්තේ කාය සමාචාරෝ අකුසලෝ යෝඛ මහරාජ කාය සමාචාරෝ සාවජ්ජෝ කතමෝ පන භන්තේ කාය සමාචාරෝ සාවජ්ජෝ යෝඛ මහරාජ කාය සමාචාරෝ සබ්බ්‍යාපජ්ජෝ කතමෝ පන භන්තේ කාය සමාචාර සබ්බ්‍යාපජ්ජ යෝඛ මහරාජ කාය සමාචාර දුක්ඛ විපාක කතමෝ පන භන්තේ කාය සමාචාර දුක්ඛ විපාක යෝ මහරාජ කාය සමාචාර අත්‍යව්‍යාබාධායපි සංවත්තති පරව්‍යාබාධායපි සංවත්තති උභයව්‍යාබාධායපි සංවත්තති තස්ස අකුසලා ධම්මා අභිවණ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ ඒව රූපක මහරජ කාය සමාචාර ඕපාරම්භ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහීති කතමෝ පන භන්තේ ආනන්ද වචී සමාචාර පෙයාල මනෝ සමාචාරෝ පාරම්භ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහීති යෝඛ මහරාජ මනෝ සමාචාරෝ අකුසලෝ කතමෝ පන භන්තේ මනෝ සමාචාරෝ අකුසලෝ යෝඛ මහරාජ මනෝ සමාචාරෝ සාවජ්ජෝ කතමෝ පන භන්තේ මනෝ සමාචාරෝ සාවජ්ජෝ යෝඛ මහරාජ මනෝ සමාචාර සබ්බ්‍යාපජ්ජ කතමෝ පන භන්තේ මනෝ සමාචාර සබ්බ්‍යාපජ්ජ යෝඛ මහරාජ මනෝ සමාචාර දුක්ඛ විපාක කතමෝ පන භන්තේ මනෝ සමාචාර දුක්ඛ විපාක යෝඛ මහරාජ මනෝ සමාචාර අත්‍යව්‍යාබාධායපි සංවත්තති පෙයාල උභයව්‍යාබාධායපි සංවත්තති තස්ස අකුසලාධම්මා අභිවන්ධන්ති කුසලාධම්මා පරිහායන්ති ඒවරූපකෝ මහරාජ මනෝ සමාචාරෝ ඕපාරම්භෝ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහීති කින්නක භන්තේ ආනන්ද සෝ භගවා සබ්බේ සංයේව අකුසලානං ධම්මානං පහනං වන්නේ තීති සබ්බා කුසල ධම්ම පහිනෝක මහරාජ තථාගතෝ කුසල ධම්ම සමන්නාගතෝති කතමෝ පන භන්තේ ආනන්ද කාය සමාචාරෝ අනෝපාරම්භ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහීති යෝඛ මහරාජ කාය සමාචාර කුසලෝ කතමෝ පන භන්තේ කාය සමාචාර කුසලෝ යෝඛ මහරාජ කාය සමාචාර අනවංජ කතමෝ පන භන්තේ කාය සමාචාරෝ අනවංජ යෝඛ මහරාජ කාය සමාචාරෝ අභ්‍යාපංජ කතමෝ පන භන්තේ කාය සමාචාරෝ අභ්‍යාපංජ යෝඛ මහරාජ කාය සමාචාර සුඛ විපාක කතමෝ පන භන්තේ කාය සමාචාර සුඛ විපාක යෝඛ මහරාජ කාය සමාචාර නීවත් ත්‍යව්‍යාබාධායපි සංවත්තති න පරව්‍යාබාධායපි සංවත්තති න උභයව්‍යාබාධායපි සංවත්තති තස්ස අකුසලාධම්මා පරියායන්ති කුසලාධම්මා අභිවද්ධන්ති ඒවරූපක මහරාජ කාය සමාචාරෝ අනුපාරම්භ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහීති කතමෝ පන භන්තේ ආනන්ද වචේ සමාචාරෝ පෙයාල මනෝ සමාචාර අනුපාරම්භ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහීති යෝඛ මහරාජ මනෝ සමාචාර කුසලෝ කතමෝ පන භන්තේ මනෝ සමාචාර කුසලෝ යෝඛ මහරාජ මනෝ සමාචාර අනවංජ කතමෝ පන භන්තේ මනෝ සමාචාර අනවංජ යෝඛ මහරාජ මනෝ සමාචාර අභ්‍යාපංජ कथमो फन भन्ते मनो समाचार अभ्यापज्ज योख महाराज मनो समाचार सुख विपाक कथमो फन भन्ते मनो समाचार सुख विपाक योख महाराज मनो समाचार निवत्यव्याबाधायपि संवत्तति न परव्याबाधायपि संवत्तति न उभयव्याबाधायपि संवत्तति तस्य अकुसला धम्मा परिहायन्ति कुसला धम्मा अभिवर्धन्ति एव रूपको महाराज मनो समाचार अनुपारम्भ समने ब्राह्मणे विन्योयेते किं पन भन्ते आनन्द सो भगवा सब्बे संयेव कुसलानं धम्मानं उपसंपदं वन्नेतेति सब्बा कुसल धम्म पहिनोख महाराज तथागतो कुसल धम्म समन्नागतोति अच्छर्यं भन्ते अभूतं भन्ते याव सुभाषितं चिदं भन्ते आयस्मतानन्देन इमिना च मयं भन्ते आयस्मतो आनन्दस्य सुभाषितेन आत्मनाभिरद्धा एवं आत्मनाभिरद्धा च मयं भन्ते आयस्मतो आनन्दस्य सुभाषितेन सचे भन्ते आयस्मतो आनन्दस्य हत्थिरत्नं कप्पेय हत्थिरत्नं पिमयं आयस्मतो आनन्दस्य ददेयाम सचे भन्ते आयस्मतो आनन्दस्य अस्य रत्नं कप्पेय असरतनं पिमयं आयस्मतो आनन्दस्य ददेयाम सचे भन्ते आयस्मतो आनन्दस्य गामवरं कम्पेय गामवरं पिमयं आयस्मतो आनन्दस्य ददेयाम अपि च भन्ते मयं पेतं जानाम नीतं आयस्मतो आनन्दस्य कप्पतीति अयं मे भन्ते बाहितिका रन्या मागधेन अजात सत्तुना वेदेहि पुन्तेन वत्थनालिया पंखिपित्वा पहिता सोलस समा आयामेन अठ समा वित्थारेन तं भन्ते आयस्मानन्दो पतिगन्हातु अनुकम्पं उपादायाति अलं महाराज परिपूर्णं मेति चीवरन्ति अयं भन्ते अचिरवती नदी दिट्ठा आयस्मता चेव आनंदेन अम्हेहि च यदा उपरि पब्बते महामेघो अभिप्रवुट्ठोति अथायं अचिरवती नदी उभतो कुलानि संविस्सदन्तीति गच्छति एवमेव को भन्ते आयस्मा आनन्द इमाय बाहिति काय अत्तनोति चीवरं करिष्यति यम्पनायस्मतो आनन्दस्स पुरानन्ति चीवरं तं सब्रह्मचारी संविभजिष्यति एवायं अम्हकन्दक्खिना संविस्सन्दन्तीति मन्ये भविष्यति पतिगन्हातु भन्ते आयस्मा आनन्दो बाहिति कन्ति पटिगहे सिखो आयस्मा आनन्दा बाहिति कं अथ को राजा पसे नदी कोसलो आयस्मन्तं आनन्दं एतदवोच हन्द च दानिमयं भन्ते आनन्द गच्छाम बहुकिच्छामयं बहुकरणीयाति यस्य दानि त्वं महाराज कालं मन्यसीति अथ को राजा पसे नदी कोसलो आयस्मतो आनन्दस्स भासितं अभिनन्दित्वा अनुमोदित्वा उत्थायासनायस्मन्तं आनन्दं अभिवादित्वा पदक्खिनं कत्वा पक्कामि अथ को आयस्मानन्द अचिरपक्कन्तस्स रन्योपसेनदिस्स कोसलस्स येन भगवा तेनुपसङ्कमि उपसङ्कमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निसिन्नोक आयस्मा आनन्द यावत को अहोसिरन्या पसेन दिना कोसलेन सन्धिं कथा सल्लापो तं सम्बं भगवतो आरोचेसि तञ्च बाहितिकं भगवतो पादासि अथ को भगवा भिक्खु आमन्तेसि लाभा भिक्खवेरन्योपसेनदिस्स कोसलस्स सुलद्धलाभा भिक्खवेरन्योपसेनदिस्स कोसलस्स यं राजा पसेनदि कोसलो लभति आनन्दं दस्सनाय लभति पायुरुपासनायाति इदम वोच भगवा अत्तमनाते भिक्खु भगवतो भासितं अभिनन्दुन्ति बाहितिकसुत्तं अट्ठमं।